You know, if you are part of this church, ඔබ මේ සභාවේ කොටසක් නම්, it is not possible for you to remain the same way that you are. ඔබ ඉන්න විදියටම ඉන්න බෑ ඔබට ඔබ අපේ සභාවට අයිති කෙනෙක් නම්. You cannot be without seeing positive changes, improvements taking place in your life. ධනවාදී වෙනස් වීම ඔබගේ ජීවිතේ වර්ධනය වීම දියුණු වීම වෙන්නේ නැතුව තිබෙන්න බෑ ඔබ අපගේ සභාවට එන කෙනෙක් නම්. Hallelujah. It is not possible. එය වෙන්න බෑ. Continually you will make progress. ඔබ දිගින් දිගටම ඉදිරියට යනවා. Because the word that is coming to you. මන්දවත් ඔබ වෙතට පැමිණෙන එම වචනය. If you allow that word to get into your spirit, nothing is impossible for you. ඔබ ඉද දුන්නොත් ඒ දේව වචනයට ඔබගේ ආත්මයට ඇතුල් වන්නට කිසිම දෙයක් කළ නොහැකි කියලා නැහැ ඔබගේ ජීවිතේ. So it is your responsibility to see that the word that is coming gets into your spirit. එම නිසා ඔබගේ වගකීමයි ඒ ඔබ වෙතට පැමිණෙන වචනය ආත්මයට යැවීම. Hallelujah. Hallelujah. I want to congratulate all those who attended the series of meetings with Pastor Andrew. Pastor Andrew samaga etibicha paadam malawa raswi malawata e sahabhagi una oba siyallata mama suba patanna kemathi. They were very special meetings. They were designed by the Holy Spirit to take your life into a place where you have never been before. Ita vishesha rasvim sudatmayanan wahanse visima nirmanaya karana lada rasvim oba jeevithe hitapu nathi mattamakata obawa gena yana pinisa. You know, you must make up your mind that you do not miss any of these special meetings that the Holy Spirit lines up for you. ඔබගේ මනස ඔබ තදින්ම සකස් කරගත යුතුයි ඔබ නිශ්චිතව සිටින්න අවශ්‍යයි සුදාත්මයන්න් වහන්සේ විසින්ම නිර්මාණය කළපු කරන මෙවැනි රැස්වීම් අතපසු නොකරන්නට even if it's not convenient sometimes සමහර වෙලාවට ඔබට ලෙහෙසියෙන් එන්න බැරි වුණත් for instance this morning it was not convenient for you to come but yet you came අද උදෑසන වර්ෂාව නිසා ඔබට ලෙහෙසි වුණේ නැහැ මේ ස්ථානයට පැමිණෙන්නට නමුත් ඔබ පැමිණියා. See, being in the right place at the right time is so important in the spirit realm. ආත්මික තලයේ ඔබ නිවැරදි දවසේ නිවැරදි ස්ථානයේ සිටීම නිවැරදි කාලයට ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. Say to the next person, you're in the right place at the right time. එහා පැත්තේ ඉන්නාට කියන්නේ ඔබ නිවැරදි ස්ථානයේ ඉන්නවා නිවැරදි වෙලාවට. The Bible says our God is a rewarder of they that diligently seek him. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේව උනන්දුවෙන් සොයන අයට උන්වහන්සේ විපාක දෙනවා කියලා. It doesn't say he's a rewarder of them that leisurely seek him. ඉතා පහසුවට දෙවියන් වහන්සේව ඕන වෙලාවකට සොයන කෙනෙකුට විපාක දෙනවා කියලා කියන්නේ diligently seek him hallelujah වහන්සේව උනන්දුවෙන් සොයන මිනිසයා he sees that person who's diligent දෙවියන් වහන්සේ දකිනවා ඒ උනන්දුවෙන් සොයන මිනිසයා and that person will not go without being rewarded ඒ මිනිසයා යන්නේ නැහැ දෙවියන් වහන්සේගේ විපාකයේ ආශිර්වාදය ලබන්නේ නැතිව many of you were involved in serving the Lord during this time boho aya me kale thula deviyan wahanseta sevaya karannata sambandha una sahabhagi una I was so happy to see our church most of the church they were involved in some kind of serving mama ithamathma satutuna dakinna apage sabave boho dena sudanam vela puhunu vela hitiya sevaya karana pinisa see when you are involved in the work of the ministry you are doing God's work deviyan wahansege seve tule oba sambandha vela seve karana kota oba karanne deviyan wahansege ma seveyai and that is life itself you know there's no higher life than getting involved in God's work deviyan wahansege seve tule sambandha wenawata wada usas deyak neha now God says I'm going to my hand is upon you mightily I'm speaking to those who served now ඒත් මේ දවස් කිහිපය තුළ සේවය කරපු අයටයි මම කතා කරන්නේ දැන් දෙවියන් වහන්සේ ඔබට කියනවා මාගේ හස්තය බලවත් ලෙස ඔබ මතයි I will protect you and I will upgrade you into a place that you have never been before මම ඔබව ආරක්ෂා කරනවා, මම ඔබව ඉහළ මට්ටමකට ඔසවනවා, ඔබ කවදාක්වත් ගියපු නැති මට්ටමකට. You can only grow bigger and stronger and more effective Amen. In the things of God from now on. Hallelujah. දැන් සිට දෙවියන් වහන්සේගේ සියලු කාරණා තුල ඔබ ශක්තිමත් වෙනවා, බලපෑමක් ඇති වෙනවා, ඔබ තුලින් ඔබ විශාල වෙනවා මින් මත්තට. You know, God says, I'm going to open doors for you. And those doors are going to open by itself. Hallelujah. දෙවියන් වහන්සේ කියනවා, මම ඔබ වෙනුවෙන් දොරටු විවර කරන්න යනවා. ඒවයි බේම ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. Hallelujah. Hallelujah. Never be afraid of anything or anyone. ඔබ කිසි කලෙක කිසිවෙක් ගැන බියවන් එපා. මොන අවස්ථාවක් ගැනවත් ඔබ බියවන් එපා. Praise God. ප්‍රශංසා වේවා. You know, the NCLC church has been lifted up. Amen. And each one of you must be conscious that you are lifted up now. නවගිවිසුම් ජීවන මධ්‍යස්ථානයේ සභාව ඉහළ මට්ටමකට දෙවියන් වහන්සේ ඔසවලා තිබෙන්නේ ඔබ දැනගැනීමෙන් සිටින්න අවශ්‍යයි මේ පිළිබඳව. You must know that you are now not in the same place that you were before. ඔබ දැනගන්න අවශ්‍ය දෙයක් තමයි ඔබ කලින් හිටපු මට්ටමේ නෙවෙයි තව දුරටත් සිටින්නේ. Hallelujah. Hallelujah. There is a new gear now you have to operate, put on a new gear because you're going to speed up. Hallelujah. දැන් ඔබ අලුත් ගියර් එකක් දාන්න අවශ්‍යයි ඔබ වඩා වේගයෙන් යෑම සඳහා. Your speed is going to increase, your accuracy and your progress is going to increase. ඔබගේ වේගය වැඩි වෙනවා, නිවැරදිභාවය ඔබගේ වැඩි වෙනවා. හැලෙලූයා. ඒ වගේම ඔබගේ ඉදිරියට යාම ඉක්මනින් සිදු වෙන්න යනවා. හැලෙලූයා. Praise God. Amen. And from now on you need to operate from that level. Hallelujah. දැන් සිට ඔබ ක්‍රියා කළ යුත්තේ ඒ අලුත් මට්ටමේ සිටයි. Your minimum level of operation is a level that God has raised you up. Amen. ඔබගේ ක්‍රියා කිරීමේ අවම මට්ටම තමයි ඔබ දැන් දෙවියන් වහන්සේ උසස් කර ඇති එම අලුත් මට්ටම. Hallelujah. Hallelujah. So there are some things you need to do now because you got to move yourself higher. Hallelujah. ඔබ යම් ක්‍රියාවන් කළ යුතුයි ඔබවම ඉහළට ඔසවා ගන්න අවශ්‍යයි. For example, if you have not been attending a cell group regularly, ඔබ සෛලයට සහභාගී වුණේ නැත්නම් නිරන්තරයෙන්ම, now you must realize you are not in the level there, you don't attend cell or attend cell once in a way. You're now in a level you are committed to the cell. Hallelujah. ඔබ දැන් තේරුම් ගත යුතු දෙයක් තමයි ඔබ ඔහෙ මෙහෙ ඉඳලා හිටලා සෛලයට යන්න බෑ. දැන් ඔබ මින් අනතුරුව මින් ඉදිරියට කැපවීමෙන් සෛලයට සතිපතා සහභාගී විය යුතුමයි. Hallelujah. If you are attending the church once in a way, maybe once a month, ඔබ මේ සභාවට ඉඳලා හිටලා මාසයකට සැරයක් සහභාගී වෙනවනම්, now you must realize you are in a new level where you attend weekly and you come on time as well. Hallelujah. දැන් ඔබ තේරුම් ගත යුතු දෙයක් තමයි ඔබ දැන් අලුත් මට්ටමක ඉන්නේ. එම නිසා හැම ඉරිදාවකම සභාවට ඔබ පැමිණෙන්න, වේලාවට පැමිණෙන්න. You know, by the way, our service starts at 9:00 with prayer. Amen. උදෑසන 9:00 තමයි යාඥාවත් එක්ක අපගේ දේව මෙහෙ ආරම්භ කරන්නේ. I'd like to see more people coming for prayer at 9 because that's a powerful time because we are preparing the atmosphere for something big to happen in the meetings. මම කැමති සියලු දෙනා 9 වෙනකොට මේ ස්ථානයට එන්න. මන්ද ඒ කාලය තුල අපි මේ ස්ථානයේ වාතාවරණය සකස් කරනවා ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ක්‍රියාවලිය මේ ස්ථානයේ සිදුවන පිණිස. Hallelujah. Hallelujah. We are in a great church. Amen. විශිෂ්ට සභාවක අපි සිටින්නේ. The church of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. And he said, I will build my church. I will build it strong. I will make it a powerful church. දෙවියන් වහන්සේ කිව්වා මම මාගේ සභාව ඉතා බලපෑමක් ඇති කරන බලවත් සභාවක් කරනවා කියලා. Hallelujah. And the gates of hell shall not prevail against it. ඒ පාතාලයේ කිසිම දොරටුවකට ඊට එරෙහිව සටන් කරන්න බෑ. Praise God. ප්‍රශංසා වේවා. This morning already things are happening here in the spirit realm. ආත්මික තලයේ දැනටමත් මේ උදෑසන බොහෝ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. Hallelujah. If you came for healing is already taking place. ඔබ සුවය බලාගෙන ආවනම් සුවය ඔබගේ ශරීරයේ දැනටමත් සිදු වෙමින් පවතිනවා. Praise God. ප්‍රශංසා. This morning I want to talk about the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි මම කතා කරන්න යන්නේ මේ උදෑසන. You know, we couldn't have done what we did if the Holy Spirit was not our helper. අපිට මේ කාලය තුල කරපු දේවල් කරන්නට බැහැ ශුද්ධාත්මයන්න් වහන්සේ අපට උපකාර කළේ නැත්තම්. The Bible says it's not by might, it's not by power, it's by my spirit. බයිබලයේ කියනවා බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි මාගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි කියලා. Hallelujah. It is the Holy Spirit who helped us, you know, to have these great meetings where we saw results. We saw people's lives changed, saved and healed and miracles taking place. මෙවැනි රැස්වීම් සූදානම් කරන්න ක්‍රියා කරන්න අපට උපයෝගී වුණේ උදව් කරේ ශුද්ධාත්මයන්න් වහන්සේ. බොහෝ මිනිස්යා ගැලවීම ලැබුවා, සුවය ලැබුවා, බොහෝ හාස්කම් ඔවුන්ගේ ජීවිතේ අත්දැක්කා. If you received a healing or a miracle, please speak to Pastor Niranjali and give your testimony. It's so important that you give your testimony. ඔබගේ ජීවිතේ නැත්නම් වෙන කෙනෙක්ගේ ජීවිතේ සාක්ෂියක් ඔබ දැනගන්න ලැබුවොත් ඔබට ඉතා වැදගත් ඔබගේ සාක්ෂිය ඇවිල්ලා මට ගෙනත් දෙන්න. Hallelujah. Now I want to teach you a few things this morning. It's very important for you to understand. ඉතා වැදගත් කාරණා කිහිපයක් මම උගන්වන්න යනවා. ඉතා වැදගත් ඔබ මේ දේ තේරුම් ගන්න එක. Now when you receive Jesus Christ into your life, Jesus Christus වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ ලබා ගත්තට පස්සේ, when you believed in him, උන්වහන්සේව ඔබ විශ්වාස කරාට පස්සේ, the Bible says you are born again. බයිබලයේ කියන ඔබ නැවත උත්පාදනය වුණා කියලා. Some people say you are saved. සමහර අය කියන ඔබ ගැලවීම නේද. Others say you have become a child of God. වෙන අය කියන ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා කියලා. Now when you were born again, it was not your body that was born again, but it was your spirit. ඔබ නැවත උත්පාදනය වූ විට ඔබගේ ශරීරය නෙවෙයි නැවත උත්පාදනය වුණේ ඔබගේ ආත්මයයි නැවත උත්පාදනය වුණේ. Now Pastor Andrew was speaking about being born again last week or salvation. He mentioned the Greek word called sozo. Can you remember? Galavima gana navathu upadane vima gana Pastor Andrew katha kara giya irida sozo kiyala kiwwa. Sozo. Greek bhashave. So that word sozo, you remember, to the out of the lepers, the leper who came back to give thanks, Jesus used that word, you know, be whole. Or that word used there was be so-so. ඒ කුෂ්ඨ රෝගෙන් දහ දෙනාගෙන් නම දෙනෙක් ආවේ නැහැ. එක්කෙනෙක් ආවා යේසුස් වහන්සේට స్తుති කරන්න. යේසුස් වහන්සේ ඔහුට කිව්වා සම්පූර්ණත්වය ලැබනවා කියලා. ඒ පුද්ගලයා ඒ සම්පූර්ණත්වය ලැබීමට ග්‍රීක වචනය තමයි zoso. So that word so-so means to save, to be saved. Zoso kiyana eke arthaya thamai galawima labima, to keep safe, also another meaning, rakawaranaya labanna, to be sound, pahadili manasak athiva sitima, to be safe from destruction, vinashayen rakawaranaya labima. Also it means to receive healing and restoration. E wagema eken arthavat wenawa suwaya labima saha යථා තත්ත්වයට පැමිණීම. And also it means deliverance from evil. ඒ වගේම නපුරු දේවල් වලින් නපුරු ආත්මයන්ගෙන් නිදහස් වීම. Hallelujah. Hallelujah. So when you receive salvation, ඔබ ගැලවීම ලැබුවහම, you have received the greatest miracle of all. ඒ සියලු ඔබට ලබන්න පුළුවන් උතුම් මහාස්කම ඔබ ලැබලා ඉවරයි. You know, many people come to our meetings or come to Jesus to receive some miracle. බොහෝ අය යේසුස් වහන්සේ වෙතට පැමිණෙනවා, අපගේ රැස්වීම වලට පැමිණෙනවා යම් හාස්කමක් ලබා ගැනීමට. But many people do not know that the greatest miracle is the miracle of salvation. නමුත් බොහෝ අය දන්නේ නැති දෙයක් තමයි ඔවුන්ට ලබන්න පුළුවන් උතුම් මහාස්කම ගැලවීම කියලා ඔවුන්ගේ ජීවිතේට. When you receive the miracle of salvation, miracles becomes a day to day thing in your life. You can experience miracles every day. ගැලවීම ලැබුවට පස්සේ ඕනෑම කෙනෙක් ඔවුන්ගේ ජීවිතේ හාස්කම් එදිනදා ජීවිතයේ සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. Hallelujah. Hallelujah. Now I said when you are born again, it is your spirit, your human spirit that is born again. මම කිව්වා නැවත උත්පාදනය වෙනකොට ඔබගේ මනුෂ්‍ය ආත්මය තමයි නැවත උත්පාදනය වෙන්නේ. Now man is a spirit being. මනුෂ්‍යයා ආත්මයක්. And he has a soul and he lives in a body. ඔහුට ප්‍රාණයක් තිබෙනවා. ඔහු ජීවත් වෙන්නේ ඔහුගේ ශරීරයේ. So his soul is a seat of his mind, his emotions and his will. Ohuge ප්‍රාණය ඇවිල්ලා ඒ තුනක එකතුවක් ඔහුගේ හැඟීම් ඔහුගේ ප්‍රාණය සහ ඔහුගේ කැමැත්ත. Now the Bible says there is an inward man and an outward man. බයිබලයේ කියන දෙයක් තමයි ඇතුළාන්ත මිනිසෙක් ඉන්නවා ඒ වගේම පිටස්තරෙන් ක්‍රියා කරන මිනිසෙක් ඉන්නවා. There's an outward man and there's an inward man. ඇතුළාන්ත මිනිසෙක් ඉන්නවා ඒ වගේම පිටතින් ක්‍රියා කරන පිටස්තර මිනිසෙක් ඉන්නවා. So your inward man is your spirit and your soul. ඇතුළාන්ත මිනිසයා කියලා කියන්නේ ඔබගේ ආත්මයත් ඔබගේ ප්‍රාණයත්. Your outward man is your physical body and your senses. පිටස්තර මිනිසයා කියලා කියන්නේ ඔබගේ ශරීරය භෞතික ශරීරය සහ ඔබගේ පංච ඉන්ද්‍රියන්. Did you get that? ඔබ අල්ලගත්තද ඒක? Let me repeat that. Your outward man is your physical body and your senses. There are five senses. ඔබගේ පිටස්තර මිනිසයා කියන එකෙන් අර්ථවත් වන්නේ ඔබගේ භෞතික ශරීරය සහ ඔබගේ පංච ඉන්ද්‍රිය. Your inward man is your spirit and your soul. ඔබගේ ඇතුළාන්ත මිනිසයා කියන එකෙන් අර්ථවත් වන්නේ ඔබගේ ආත්මයයි ඔබගේ ප්‍රාණයයි. Now with your spirit you contact God. ඔබගේ ආත්මයෙන් තමයි ඔබ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්නේ. Only with your spirit can you contact God and the spirit realm. ඔබගේ ආත්මයත් එක්ක පමණයි ඔබට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආත්මික තලය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. You cannot know God with your body or with your mind. ඔබගේ ඔබට දෙවියන් වහන්සේව හඳුන ගන්න බෑ දැන ගන්න බෑ ඔබගේ ශරීරයෙන්වත් ඔබගේ මනසෙන්වත්. You cannot know the spirit realm, you cannot understand the spirit realm with your intellect, your mind or your body. ඔබට බෑ ආත්මික තලයේ දේවල් තේරුම් ගන්න ඔබගේ බුද්ධියෙන්වත් ඔබගේ මනසෙන්වත්. It is only with your spirit. Your spirit is your real man, your real person, your real you. ඔබගේ ආත්මය තමයි සැබෑ ඔබ. Hallelujah. Hallelujah. You know, that is why when a person dies, ඒක තමයි යම් මිනිසෙක් මැරුණාම his spirit and his soul leaves the body. ඔහුගේ ආත්මයත් ඒ ප්‍රාණයත් ඔහුගේ ශරීරයෙන් වෙන් වෙනවා. And his body is now called the body because he has lost his identity because his real person is his spirit. ඔහුගේ ඒ පාර ඊට පස්සේ ඔහුට ආමන්ත්‍රණය කරන්නේ මේ බොඩි එක කියලා. ඔහු මන්ද ඔහුගේ ශරීරයෙන් ඒ ආත්මයත් ප්‍රාණයත් වෙන්වලා ඇති නිසා. When somebody dies we say his body is put to rest. You know, like yesterday there was a big funeral and they said this person was laid to rest. ඒ ඊයේ දවසේ තිබුණ ලොකු ඒ අවමංගලයක්. එතන කිව්වා ඒ පුද්ගලයා rest. ඒක තැන්පත් කරනු ලැබුවා නේද? තැන්පත් කරනු ලැබ නැත්තම් මොනවාද ඒකට කියන්නේ? Yeah. But the spirit, it was not the spirit. The spirit has already left the body. That's why that person is dead. ඒ පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් වෙන් වෙලා ඒකයි ඔහු මරණයට පත් වෙලා තිබෙන්නේ. Hallelujah. Hallelujah. So your body connects with the world and the physical world. ඔබගේ ශරීරය තමයි භෞතික ලෝකය එක්ක සම්බන්ධ වෙන්නේ. Your spirit connects with God and the spirit world. ඔබගේ ආත්මය සම්බන්ධ වෙන්නේ දෙවියන් වහන්සේ සමග සහ ආත්මික කාරණා සමග. Now your mind, which is a part of your soul, connects with the intellectual world. ඔබගේ මනස ඔබගේ ඒ ප්‍රාණයේ කොටසක් ඒ ලෝකයත් එක්ක සම්බන්ධ වෙනවා ඔබගේ මනස. The intellectual buddhimya your intellect, you're connecting with the intellectual world. Obage manasa sambandha wenawa e buddhimay lokayat ekka. Yeah, and so you begin to reason and to make decisions according to your mind, reasoning in your mind. Oba teerana ganna yanawa thora ganeem karana obage manasikathwaya anuwa. So as children we send our children to school. අපගේ දරුවන් අපි පාසලට යවනවා. You know, why do we send our children to school? ඇයි පාසලට යවන්නේ? To educate their mind, intellect, to educate their intellect. ඔවුන් අධ්‍යාපනය ලැබලා ඔබගේ ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වන පිණිස. So we spend money, we put a lot of effort into educating their intellect. මහත් වෑයම් දරනවා මුදල් වැය කරනවා අපි ඒ බුද්ධිය වර්ධනය වීම සඳහා. And also people spend a lot of money to improve their body, their physical bodies. ඒ වගේම මිනිස්යන් බොහෝ වියදම් දරනවා ඔවුන්ගේ ශරීරය වර්ධනය කර ගැනීම සඳහා. To educate their body. ඔවුන්ගේ ඒ ශරීරය පිළිබඳ යම් යම් අධ්‍යයනය ලබන පිණිස. To look nice, to look healthy and strong. හොඳට ශක්තිමත් වෙන්න අලංකාර පෙනුමක් ඇති කරගන්න. So people educate their mind, their body, but many times people fail to educate their spirits. බොහෝ අවස්ථාවල අපි දකිනවා මිනිස්සු මුදල් වැය කරනවා මහත් වෑයම් දරනවා ඔවුන්ගේ මනස ඔවුන්ගේ ශාරීරික තත්වය අලංකාරත්වයට නැත්තම් ගොඩ නැගීමට නමුත් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ ආත්මය නොසලකා හරිනවා. But yet man is a spirit and it is your spirit that connects with God. මනුෂ්‍ය ආත්මයක් ඒ මනුෂ්‍යගේ ආත්මය තමයි දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්නේ. So many people even after they become Christians බොහෝ අය කිතුනුවන් වුණාටත් පස්සේ because they do not understand this මේ දේ තේරුම් ගන්නේ නැති නිසා they neglect the things of God or educating their spirits. ඔවුන් දෙවියන් වහන්සේගේ කාරණා අතපසු කරනවා ඒ ආත්මය තියුණු කර ගැනීම වැනි දේවල්. They do not train their spirits. ඔවුන්ගේ ආත්මය ඔවුන් පුහුණු කරගන්නේ නැහැ. And they live a disadvantaged life. එම නිසා අවාසිදායක ජීවිතයක් ඔවුන් ජීවත් වෙනවා. Hallelujah. Hallelujah. Let's look at a scripture verse now in Proverbs chapter 20 verse 27. හිතෝපදේශයේ පොතේ 20 වන පරිච්ඡේදයේ 27 වන පදයේ දෙස බලමු. It says the spirit of man, it is speaking about the human spirit. මනුෂ්‍ය ආත්මය ගැනයි මෙතන කතා කරන්නේ. It is a candle of the Lord searching all the inward parts of the belly. මනුෂ්‍යගේ ආත්මය ස්වාමීන් වහන්සේගේ පහනය. එය සියලුම ඇතුල් කොටස සෝදිසි කරන්නේය. Now the word candle there is something that illuminates, gives light. ඒ පහන කියන එකෙන් අර්ථවත් වෙන්නේ එතන පහන ආලෝකය ගෙන දෙන දෙයක්. So what it says is that through the human spirit God uses the human spirit to direct or to connect to guide God's people in the right path. මනුෂ්‍ය ආත්මය උපයෝගී කරගෙන දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ නිවැරදි මාර්ගයේ යනවා. So God doesn't want his people to make decisions based only on their intellectual mind but God wants us to make decisions directed by our spirits. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සෙනඟ ඔවුන්ගේ බුද්ධියෙන් පමණක් තීරණ ගැනීම නෙවෙයි ඔවුන්ගේ ආත්මය කරන කොටගෙන වැදගත් තීරණ ගැනීමයි. You know many people because they base their decisions upon their intellect they make mistakes. බොහෝ දෙනා ඔවුන්ගේ බුද්ධිය කරන කොටගෙන වැදගත් තීරණ ගන්න නිසා ඔවුන්ගේ අතින් වැරදීම් සිද්ධ වෙනවා. They make business mistakes in their business affairs. ව්‍යාපාර කටයුතු වල වැරදීම් වෙනවා ඔවුන්ගේ අතින්. And make mistakes in their decisions, important decisions of life like marriage. ජීවිතේ කාරණා තුල විවාහය වැනි දේවල් පිළිබඳව ඔවුන්ගේ අතින් වැරදීම් සිද්ධ වෙනවා. වැරදි තීරණ ගන්නවා. But God gave us his holy spirit and the holy spirit lives in us now. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපට දුන්න දැන් ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපි තුල ජීවත් වන්නේ. Romans 8:14 රෝම 8:14 වන පදේ කියනවා. It's a very important scripture. ඉතා වැදගත් බයිබල් පදයක්. As many as are led by the spirit of God they are the sons of God. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. It says as many it's optional it's up to you if you are willing to be led by the Holy Spirit. ඔබේ අතේ තියෙන්නේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවද උන්වහන්සේගේ ඒ මඟ පෙන්වීමට. You know God wants to light up our spirit by his Holy Spirit so that he will guide us he will lead us so that in life we will make always the right decisions. Hallelujah. වහන්සේගේ කැමැත්ත අපගේ මාර්ගයට ආලෝකය දිස්වලා අපි සුදාත්මයන්න් වහන්සේ කරන කොටගෙන නිවැරදි තීරණ ගැනීමයි. Hallelujah. God wants his children to be successful all the time, winning all the time. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් නිරන්තරයෙන්ම ජයග්‍රාහක ජීවිතයක් ගත කිරීමයි. That is why he gave us his Holy Spirit. ඒක නිසා තමයි උන්වහන්සේගේ සුදාත්මයන්න් වහන්සේ අපට දෙනු ලැබුවේ. Now look at verse 15. 15 වෙනි පදයේ දැස බලමු. For ye have not received the spirit of bondage again to fear, but you have received the spirit of adoption whereby we cry Abba Father. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තොහුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමු. The day you received Jesus into your life, ඔබේ ජීවිතයට යේසුස් වහන්සේව ලැබපු ඒ දවස, the Holy Spirit came into you, into your spirit. වහන්සේ පැමිණිය ඔබේ ආත්මයට. Hallelujah. Now the Holy Spirit lives in you. දැන් සුදාත්මයන් වහන්සේ ඔබ තුල. Your spirit, your human spirit and the Holy Spirit has become one. ඔබගේ ආත්මය සුදාත්මයන් වහන්සේ එක්කෙනෙක් වෙලා. And no longer you are not received the spirit of bondage again to fear. තව දුරටත් ඔබ කිසිම ඒ බන්ධනේ ආත්මයක් ලබලා නැහැ දාසකමේ ආත්මයක්. You know, we look around in the world, we see people in bondage to fear. බොහෝ අපි ලෝකයේ දැස බැලුවොත් බොහෝ මිනිස්සුන් ඉන්නවා බන්ධනෙන් බිය තුල. They are educated people, learned people, powerful people, but they are full of fear and full of bondage in life. අධ්‍යාපනය ලැබපු, බුද්ධිය ලැබපු මිනිස්යන් ඕන් පොහොසත් මිනිස්යන් නමුත් බියටපත් වෙලා. Hallelujah. Hallelujah. But you and I have received the spirit from God. Hallelujah. ඔබත් මමත් ඒ දෙවියන් වහන්සේගේම ආත්මය ලැබලා තිබෙන්නේ. And we have the spirit inside us, it cries out Abba Father. Hallelujah. අපි තුල ඇති ආත්මයන්න් වහන්සේ මොර ගසනවා අපි තුලින්ම අබ්බා පියාණනි කියලා. You know, when a child is fearful, they shout mommy or daddy, or you know, because the closest, that's what comes out. දරුවෙක් බියට පත් වුනහම ඔවුන් කෑ ගහනවා අම්මේ තාත්තේ කියලා. මන්ද ඔවුන්ට ඒ කිට්ටුම අය තමයි ඔවුන්ගේ දෙමාපියන්. And that is the relationship now. Through the Holy Spirit, we can call Father, call God Daddy. Hallelujah. අපිට සුදාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන පියාණෙනි තාත්තේ කියලා අපිට දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. We don't need to fear anymore. Hallelujah. අපිට බියට පත් වෙන්න අවශ්‍ය නැහැ. There's nothing that can put us into bondage of fear any longer. කිසිම දෙයකට බෑ අපිට මේ බිය ගෙන දෙන බන්ධනයට ඇතුල් කරන්න. Next verse. ඊළඟ පදය. He says the spirit itself, actually the right translation there is spirit himself. එතන කියනවා ආත්මයානන් වහන්සේම. Himself, because spirit, the Holy Spirit is a person. Beareth witness with our spirit that we are the children of God. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයානන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. Did you see that? It's a very important scripture verse. ඉතා වැදගත් බයිබල් පදයක්. It says the Holy Spirit, සුදාත්මයානන් වහන්සේ, bears witness with my spirit, සාක්ෂි දරනවා මගේ ආත්මය එක්ක, that we are God's children. I am God's child. Hallelujah. දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. You know, God sees that so important. දෙවියන් වහන්සේ ඒක දකිනවා ඉතා වැදගත් ලෙස. That you and I know we have a witness, we have a witness in my spirit that I belong to God. Hallelujah. God is my daddy. Hallelujah. මගේ ආත්මේ ඒ දැන ගැනීම තිබීම දෙවියන් වහන්සේ මාගේ පියාණන් කියලා. I hope you're getting this, because මම හිතනවා ඔබ මේ දේ අල්ල ගන්නවා. Because if you are born again, if you have received Jesus, the spirit of God inside you will give you assurance that you belong to God. Hallelujah. You are a child of God. Hallelujah. ඔබ නැවත උපාදනය වෙලා නම් සුදාත්මයන්න් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේම ආත්මය ඔබ තුල ජීවත් වෙන ඔබට නිසකකමක් දෙනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. So this is the most important thing. මේ ඉතාමත්ම වැදගත් දේ. But if the Holy Spirit wants to if the Holy Spirit wants to give a witness to my spirit that I am his child, සුදාත්මයන්න් God's child, අවශ්‍ය නම් සාක්ෂි දෙන්න මම උන්වහන්සේගේ දරුවෙක් කියලා. How much more in every decision of my life, the affairs of my life, he also wants to witness to my spirit that I am on the right path. Hallelujah. ඊට වඩා කොච්චර දුරට මගේ ජීවිතයේ සියලුම ඒ වැදගත් තීරණ වැදගත් කාරණාවන් තුල උන්වහන්සේ සාක්ෂි දරන්න සූදානම්ද මට මඟ පෙන්වන්නට ඒ නිවැරදි තීරණ ගන්නට. You know, as a child of God, you know, I cannot walk in confusion. Hallelujah. මාගේ දරුවෙක් හැටියට මට බෑ වියවුල් කමින් ජීවත් වෙන්නට. My spirit has a witness that is given by the Holy Spirit that I am in the right place. Hallelujah. මාගේ ආත්මයට සාක්ෂි දැරීමක් තිබෙනවා. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ විසින් දී ඇති ආත්මයන්න් වහන්සේ මා තුල ජීවත් වෙන බවට. So he guides me. He talks to me. උන්වහන්සේ මට මඟ පෙන්වනවා. උන්වහන්සේ මට කතා කරනවා. You know, when I'm in the wrong path, he will warn me. Hallelujah. මම වැරදි මාර්ගයේ යනකොට උන්වහන්සේ මට අනුතුරු හඟවනවා. The Holy Spirit wants to lead us and guide us into paths of glorious victories. Hallelujah. ආත්මයන්න් වහන්සේගේ කැමැත්ත අපිට මඟ පෙන්වන එක මාර්ගය පාදා දෙන එක ඒ මහිමාන්විත ජයග්‍රහණිකයන් උදෙසා. So do you see how important this is? අපි දකිනවා මෙහි වැදගත්කම. But we need to train our spirits to hear from God. නමුත් අපගේ ආත්මය අපි පුහුණු කරගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ කටහඬ අසන්නට. We need to train our spirits. We must train our spirit to receive the word of God. දෙවියන් වහන්සේගේ වචනය ලබන්නට අපගේ ආත්මය අපි පුහුණු කරගන්න අවශ්‍යයි. Are you receiving something today? යම් දෙයක් ඔබ ලබා ගන්නවද? Are you receiving something today? ඔබ යම් දෙයක් ලබා ගන්නවද? So this, you know, the Holy Spirit has a witness in my spirit that I belong to Jesus Christ. ශුද්ධාත්මයන්න් වහන්සේ මගේ ආත්මයේ සාක්ෂි දරනවා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයිති කියලා. Hallelujah. Say the Holy Spirit lives in me. ඔබ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුල. Say the Holy Spirit lives in me. ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුල ජීවත් වෙනවා. It is the same spirit that raised Jesus from the dead. යේසුස් වහන්සේව මළවුන්ගෙන් නැගිට්ටවා වූ එම ආත්මයම තමයි මේ ශුද්ධාත්මයන්න් වහන්සේ. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Now let's look at another scripture from John chapter 14. අපි බලමු තවත් බයිබල් පදයක් ලෙස යොහාන් 14 වෙනි පරිච්ඡේදය. Verses 16 and 17. 16 සහ 17 වෙනි පද. Now this is Jesus speaking. යේසුස් වහන්සේ මෙතන කතා කරනවා. Jesus the master is speaking. ස්වාමීන් වහන්සේ කතා කරනවා මේ ස්ථානයේ. You know, in some Bibles when Jesus speaks, it's in red letters. සමහර බයිබල් වල යේසුස් වහන්සේ කතා කරන මේ බයිබල් පද රතු පාටින් තිබෙනවා. So that shows it's very important. ඒකෙන් අර්ථවත් වන්නේහි වැදගත්කම. So when Jesus speaks, we have to pay more attention. යේසුස් වහන්සේ කතා කරන ඕනෑම ස්ථානයක අපි වඩා අවධානය යොමු කරන්න. Hallelujah. He's the master. Hallelujah. උන්වහන්සේ තමයි ස්වාමීන් වහන්සේ. Say he's my master. Hallelujah. යේසුස් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ. So he's speaking to the disciples. ගෝලයන්ට කතා කරනවා උන්වහන්සේ. Before he was about to go to the cross, කුරුසයට යන්න ප්‍රථමයෙන්. And he says, and I will pray the Father, and he shall give you another comforter that he may abide with you forever. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි එවිට උන්වහන්සේ නුඹලා සමග සදා කල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. It's speaking about the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි මෙතන කතා කරන්නේ. Jesus is about to go to the cross and then to heaven. යේසුස් වහන්සේ කුරුසපත් වෙන්න ප්‍රථමයෙන් ඊට පස්සේ ස්වර්ගස්ත වෙන්න ප්‍රථමයෙන්. So he's going to leave. His physical presence is about to leave. The disciples ගෝලයන්ගෙන් වෙන වෙන අවස්ථාවේ. But he's giving an assurance to his disciples, although I am leaving, there is another comforter, another person like me who's going to come. Hallelujah. Who's going to be with you forever. ගෝලයන්ට ඔහු නිසක කමින් කියනවා ඔවුන්ව ධෛර්යමත් කරනවා මම ඔබෙන් දැන් වෙන් වී ගියත් මම ඔබට මා වගේම වෙනත් සැනසිලිකාරයෙකු දෙනු ලබනවා කියලා. Next verse. ඊළඟ පදය. It says the spirit of truth whom the world cannot receive because it seeth him not neither knoweth him but you know him for he dwelleth with you and shall be in with you. Be in you, sorry. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරියමක් නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය. මක් නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක නුඹලා තුලෙහි සිටිනසේක. Wonderful. Did you see that the Holy Spirit is going to be with us and also in us? The disciples are told he's going to be with you because at that time the Holy Spirit has not come. ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ වෙලාවේ හිටපු නැති නිසා යේසුස් වහන්සේ නිසැකව ගෝලයන්ට කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණෙන්න යනවා ඉනතරතුරව ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ සමග සහ ඔබ තුල සිටින්න යනවා කියලා. Look at that, the world cannot receive him now because it seeth him not. ලෝකයාට බෑ උන්වහන්සේව දකින්නට උන්වහන්සේව දකින්නේ නැති නිසා උන්වහන්සේව ලබන්නට බෑ. He's speaking about the people who have not received Jesus. යේසුස් වහන්සේව පිළි අරගෙන නැති අය ගැනයි මෙතන කතා කරන්නේ. Because they are connected to the senses in the physical world. මන්ද ඔවුන් සම්බන්ධ වෙලා ඉන්නේ ලෝකයේ ඇති ඒ පංච ඉන්ද්‍රියත් එක්ක ලෝකයේ සමස්ත. But to those who have received Jesus. නමුත් යේසුස් වහන්සේව පිළිගෙන ඇති සෙනග. We can know him, we can know the Holy Spirit. අපිට පුළුවන් ශුද්ධාත්මයන්න් වහන්සේව දැනගන්නට. Hallelujah. We can get to know him, we can hear his voice. We can speak to him, we can fellowship with him. උන්වහන්සේව හඳුන ගන්න පුළුවන්, උන්වහන්සේට කතා කරන්න පුළුවන්, උන්වහන්සේ සමග සහභාගීත්වයේ දරන්න පුළුවන්. Because he's going to be with us and he's going to be in us. Hallelujah. උන්වහන්සේ අපි සමග සිටින නිසා සහ උන්වහන්සේ අපි තුල සිටින නිසා. Now that promise has been fulfilled in us now. ඒ පොරොන්දුව අපි තුල ඉෂ්ට වෙලා ඉවරයි. Hallelujah. Where is the Holy Spirit now? ශුද්ධාත්මයන්න් වහන්සේ සිටින. He is with us and in us. Hallelujah. වහන්සේ සිටින්නේ අපි සමගයි අපි තුලයි. In the book of Acts chapter 2 we can see how the Holy Spirit came for the first time. ක්‍රියාපතේ දෙවන පරිච්ඡේදයේ අපි දකිනවා ශුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රථම වතාවට ආපු ආකාරය. In the day of Pentecost all were in one accord in one place. ඒ සියලුම දෙනා එක ආකාරයෙන් එක ස්ථානයක රැස්ව සිටියා. I told you it's very important to be at the right time at the right place. මම කිව්වා ඔබට ආරම්භයේදී නිවැරදි වේලාවේ නිවැරදි ස්ථානයේ සිටීමේ වැදගත්කම. These disciples all in one place in one accord in unity of mind. ඒ සියලුම ගෝලයන් එක තැනක ඒ මනසෙන් එක ඒකත්වයෙන් ඔවුන් සිටියා. Next verse it says suddenly. ඒ ඊළඟ පදයේ කියනවා එක ක්ෂණයක. And suddenly there came a sound from heaven as of the rushing mighty wind and it filled all the house where they were sitting. තද හුලඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ ඒන් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. The first time the Holy Spirit was coming, it was in the day of Pentecost because it was a festive day. Hallelujah. ශුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රථමයෙන්ම ඉස්සෙල්ලාම පැමිණියේ ඒ පෙන්තකොස්ත දවසේ. And there appeared unto them cloven tongues like as of fire and it sat upon each one of them. ගිනිවැණියු දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය. Verse next verse. ඊළඟ පදය And they were all filled with the Holy Ghost and began to speak in other tongues as the Spirit gave them utterance. ඔවුන් සියල්ල ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පූර්ණව ඔවුන් ආත්මයෙන් ඔවුන්ට දුන්න වචන කතා කරන්න පටන් ගත්තා. They were all filled just like Jesus said, you shall the Holy Spirit will be with you and in you. Hallelujah. යේසුස් වහන්සේ කියපු ආකාරයටම ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ සමග ඉන්න යනවා ඔබ තුල සිටින්න යනවා කියලා. When you receive the Holy Spirit you are filled with the power of God. Hallelujah. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේව ලැබුවහම දෙවියන් වහන්සේගෙන් බලයෙන් ඔබ පූර්ණ වෙනවා. And you will speak in tongues. Hallelujah. භාෂාවෙන් කතා කරනවා. And as you speak in tongues the power of God is released through you. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට දෙවියන් වහන්සේගේ බලය ඔබ තුලින් නිදහස් වෙනවා. And the book of Acts we see the church began to be filled with the Holy Ghost. අපි දකිනවා ක්‍රියාපතේ ඒ සභාව ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙන ආකාරය. You know the advantage of a Christian is the Holy Spirit. කිතුනුවෙක්ගේ තිබෙන වාසිය තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ. If you do not know the working of the Spirit of God you will be just like a person in the world. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාව ඔබගේ ජීවිතේ ඔබ අත්දැකේ නැත්නම් ඔබ ලෝකයේ සිටින සාමාන්‍ය මිනිසෙක් වගේ. That is why you must learn this thing and train yourself to hear, to walk, to be led by the Holy Spirit. එමණිසා තමයි ඔබගේ ජීවිතේ ඔබ පුහුණු කළගත යුත්තේ ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව උන්වහන්සේගේ කටහඬ අසමින් ජීවත් වන්නට. You know, that's why church attendance is so important to buy tapes and listen to messages again and again because as you listen faith will come up and you will be instructed. Hallelujah. ඒක නිසා තමයි ඔබ ඊට දවසේ දේව මෙහෙට පැමිණීම ඉතා වැදගත් වන්නේ. ඒ වගේම දේව වචනය නිරන්තරයෙන්ම ඒ DVD පටි අරගෙන ඇසීම වැදගත් වන්නේ. මන්ද ඒ දේ කරන කොටගෙන ඔබගේ ජීවිතයට ඔබ උපදේශ ලබන නිසා. Now let's go quickly. Acts chapter 8 verse 29. අපි ක්‍රියාපතේ 8 29 වෙන පදයේ දෙස බලමු. In the book of Acts now the Holy Spirit has come to the disciples. දැන් ගෝලයන් වෙතට පැමිණලා තිබෙනවා දෙවිශුද්ධ. And there was this man called Philip who was a deacon but he was later on an evangelist. ඔහු මේ ෆිලිප් කියලා උපස්ථායකවරයෙක් හිටියා පස්සේ ඔහු ඉවැන්ජලිස්ට්වරයෙක් වුණා. Acts chapter 8 verse 29 it says And the spirit said unto Philip go near and join thyself to this chariot. ආත්මයන්න් වහන්සේ ෆිලිප්ට කතා කොට නුඹ මේ රථය ළඟට ගොස් එක් වෙන්නයි කීසේක. Now I want you to realize the spirit said මෙතන කියනවා ආත්මයන්න් වහන්සේ ෆිලිප්ට කතා කොට. How did the spirit say to Philip? කොහොමද ෆිලිප්ට ආත්මයන්න් වහන්සේ කතා කරේ? Did he speak with a audible voice? ඔහු කතා කරාද ශබ්ද නගල? No, he spoke to the spirit of Philip. ඒ ෆිලිප්ගේ ආත්මයට තමයි කතා කරේ. You know, I said when your spirit is born again, ඔබගේ your spirit now can connect to God. You can hear God speak to you through your spirit. මම ඔබට කිව්ව දෙයක් තමයි ඔබ නැවත උත්පාදනය වුණාම යේසුස් වහන්සේ පිළිගත්තාම ඔබගේ ආත්මය නැවත උත්පාදනය වෙනවා එවිට ඔබට පුළුවන් ඒ දෙවියන් වහන්සේට ඒ තුලින් කතා කරන්නට. You cannot hear God with your body. ඔබගේ ශරීරයෙන් ඔබට දෙවියන් වහන්සේව ඇහෙන්නේ නැහැ. Oh your mind. ඔබගේ මනසෙන් It is your spirit that hears God because your spirit and the Holy Spirit have become one now. ඔබගේ ආත්මයට තමයි දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙන්නේ මන්ද ඔබගේ ආත්මයයි දෙවියන් වහන්සේගේ ආත්මයයි එක්කෙනෙක් වී ඇති නිසා. Right throughout if you study the book of Acts we see many apostles many people the Bible says the spirit spoke hallelujah the Lord spoke hallelujah අධ්‍යයනය කළා බැලුවොත් බොහෝ අපෝස්තලවරුන්ට විවිධ ස්ථානවල කතා කළා කියනවා දෙවියන් වහන්සේ නැත්නම් ආත්මයන්න් වහන්සේ කතා කරා කියලා. And he wants to speak to us in every day our day to day affairs when we travel when we make decisions in life when we spend money when we make you know decisions the holy spirit wants to lead us and guide us sudatmayanan wahansege kamatta apage edineda jeevithe nirantarayenma apata katha kala magapenwimai api mudal viyadam karana kota wedagath thirna ganna kota unwahansege kamatta apata magapenwimai it is important to bring god into our picture into our situation don't ignore god don't forget god ඔබ ඉතා වැදගත් කාරණාවක් තමයි දෙවියන් වහන්සේව අමතක කරන්න එපා සුළුකොට සලකන්න එපා ඔබගේ එදිනදා ජීවිතයේ ඒ පින්තූරයට උන්වහන්සේත් ඇතුළු කරන්න. Psalm 19 Psalm 9 verse 17 very important scripture. ගීතාවලිය 9 වන පරිච්ඡේදයේ 17 වන පදය The wicked shall be turned into hell and all the nations that forget God. දුෂ්ටයෝ එසේය දෙවියන් වහන්සේ සිහි නැති කරන සියලු ජාතිහු ෂෙයොලට හැරෙන්නායුහුය. All that forget God. ඒ දෙවියන් වහන්සේව අමතක කරන අය. Did you see that? ඔබේ දේ දැක්කද? The wicked shall be turned into hell and all the nations that forget God. ඒ දුෂ්ටයෝ දෙවියන් වහන්සේ සිහි නැති කරන සියලු ජාතිහු ෂෙයොලට හැරෙන්නේය. Who is this wicked people here? කවුද මේ දුෂ්ටයෝ කියලා කියන්නේ මෙතන? You know many people say I'm a good person. බොහෝ අය කියනවා මම යහපත් කෙනෙක්. I'm a very humble person. මම යටහත් කෙනෙක්. I do all good things. මම සියලු යහපත් වැඩ කරනවා. But yet they do not know God. නමුත් ඔවුන් දෙවියන් වහන්සේව දන්නේ නැහැ. They ignore they ignore God and God's word. ඔවුන් දෙවියන් වහන්සේ තුන් වහන්සේගේ වචනයත් මගහරිනවා. So it speaks about people who have forgotten God, ignore God and do not follow the word of God. දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය නොකරන ඒ දෙවියන් වහන්සේව අමතක කළ ඇති සෙනඟ ගැනයි මෙතන කතා කරන්නේ. Hallelujah. Hallelujah. So it is important for us in our life that we do not forget God. ඉතා වැදගත් කාරණාවක් තමයි අපගේ ජීවිතේ අපි දෙවියන් වහන්සේව අමතක නොකිරීම. If we forget God and make our own decisions. අපි දෙවියන් වහන්සේව අමතක කරලා අපේම තීරණ අපි ගත්තොත් we choose to do whatever we like. අපට කැමති දේ අපි කරනවා. Somebody tells us say no I have my opinion I'll do that. සමහර යම් කෙනෙක් ඔබට අවවාද කරන්න හදනකොට ඔබ කියන නෑ මට මගේම අදහස් තිබෙනවා. And then you get into trouble. ඊට පස්සේ ඔබ කරදරේ. Your stupid decision has put you into trouble. ඔබගේ මෝඩ තීරණ නිසා ඔබ දැන් අමාරු වෙනවා. And now you're frustrated. ඊට පස්සේ කලකිරීමටපත් වෙනවා. You're frustrated. කලකිරෙනවා. Your marriage partner you're frustrated now. ඔබ විවාහ වෙලා ඉන්න එක්කෙනා එක්ක දැන් ඔබ කලකිරෙනවා. By the way, the young people I want to tell you, the most important decision after the decision of receiving Jesus in your life. තරුණ තරුණියන්ට මම කියන්න කැමති ඔබගේ ජීවිතේ ඔබ යේසුස් වහන්සේව පිළිගත්ට පස්සේ ඊළඟට තිබෙන ඉතාමත්ම වැදගත් තීරණය තමයි is your marriage partner. ඔබ විවාහ වෙන ඔබගේ සහකරු නැත්නම් සහකාරිය. If you make a mistake in that you will suffer your whole life. ඔබ එතන වැරදි තීරණයක් ගත්තොත් මුළු ජීවිතේම ඔබ දුක් විඳින්න යනවා. But if you make the right decision, you'll be blessed all your lifetime. නමුත් ඔබ නිවැරදි තීරණයක් ගත්තොත් ඔබගේ මුළු ජීවිතේම ඔබ ආශිර්වාද ලබනවා. Hallelujah. Hallelujah. But somebody say, Pastor, when I married, I didn't know God and I made a wrong decision. නමුත් සමහර අය කියනවා පාස්ටර් මම විවාහ වෙනකොට දෙවියන් වහන්සේව දැනගෙන හිටියේ නැති නිසා මගේ අතින් වැරදීමක් වුණා කියලා. But God will help you. He's kind. He'll give you a second turn. Don't give up. Hallelujah. දෙවියන් වහන්සේ කරුණාවන්තයි. උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා ඔබගේ විවාහය තුළ. So put God first in your life. එම නිසා ඔබ දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ඔබගේ ජීවිතේ. Put God first in your life. Tell the next person put God first in your life. අපත් ඉන්න කෙනාට කියන දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ඔබගේ. You know some people don't care. You know they just do whatever they feel like. සමහර අය සලකන්නේ නැහැ ඔවුන්ට ඕනම දෙයක් කරනවා. You know they have some physical challenges in their body. ශාරීරික අභියෝග තිබෙනකොට ශරීරය straight away they run to the doctor. දුවනවා එක ශනේන් දොස්තර ගාව. They have financial problems they straight away run to a human solution. ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් එකපාරටම දුවන්නේ මිනිස්සෙක් ගාවට. And they come and say doctor told me ගයිනි doctor told me. දොස්තර කිව්වා මේක මෙහෙමයි කියලා කියනවා. And the doctor has said so many things now. You went with one problem and now you have come back with many problems. Dostara ekeka karana kiyapu nisa dan oba ek prashnekata giye namuth vena prashna godak ekka gedera yanne. Now is it wrong to consult doctors? Varadida dostara waru gawata yanne. No. Neha. Consult God first. Hallelujah. Mama kiyanne issalla oba deviyan wahanse ekka ganadenu kalla inna. Consult the Holy Spirit first. Sudhatmayanan wahanseva issalla oba muna gasila. Then you will need the doctor. ඊට පස්සේ ඔබට සමහර වෙලාවට දොස්තර අවශ්‍ය නැති වෙනවා. Hallelujah. See the doctors they make mistakes. They make so many mistakes. දොස්තරවරු අතින් බොහෝ වැරදීම් සිද්ධ වෙනවා. They will tell they give the wrong diagnosis. වැරදි විදියට ඔබගේ ලෙඩේ දොස්තර තේරුම් ගත්තොත් Have you heard about that surgeon who operated somebody and left the scissors inside the stomach? ඔබ සමහරට අහලා ඇති එක විශේෂඥ වෛද්‍යවරයෙක් යම් කෙනෙක්ට සැත්කමක් කළා කතුර ඇතුලේ දමලා මහලා තිබෙනවා. Have you heard that kind of stories? ඒ වගේ කතන්දර ඔබ අහලා ඇති නේද? This lady's problem was in one hand, the other hand was amputated. ඒක කාන්තාවගේ එක මේ වම්මත ප්‍රශ්නයක් තිබුණා නම් දකුණු අත තමයි ඔපරේෂන් කරලා තියෙන්නේ. But God, our God doesn't make any mistakes. නමුත් අපේ දෙවියන් වහන්සේගේ අතින් එවැනි වැරදි වෙන්නේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. In your business put God first. ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී දෙවියන් වහන්සේට මුල් ස්ථානය. Some people do business that is no business. None of your business you have done it. සමහර අය ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා කියලා කියන තමන්ට අයිති නැති දේ තුල ඔවුන් යෙදී ක්‍රියා කරනවා. And they get into big debts. බොහෝ ණයට ඔවුන්ව Because they never consulted the Lord. සුද් දෙවියන් වහන්සේ එක්ක මුලින් ගනුදෙනු කරලා නැති නිසා. You have to consult the Lord, the Holy Spirit. ඉස්සෙල්ලා ඔබ සුදාත්මයන්න් වහන්සේ එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි. And learn, train yourself to be led by the Spirit. ඔබ පුහුණුව ලබන්න අවශ්‍යයි සුදාත්මයන්න් වහන්සේගෙන් මඟ පෙන්වීම ලබන්නට. To do that you have to continually spend time with God. මේ දේ කරන්න නම් ඔබ දිගින් දිගටම නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ එක්ක කාලය ගත කරන්න අවශ්‍යයි. Educating your spirit. ඔබගේ ආත්මය තියුණු කරගනිමින් ආත්මයට පෝෂණය ලැබමින් වචනේ. Training your spirit. ඔබගේ ආත්මය පුහුණු කරගැනීමෙන්. So that you're not led by your mind. ඔබගේ බුද්ධිය මනස නෙවෙයි එවිට ඔබට. Or your emotions. නැත්නම් ඔබගේ හැඟීම් නෙවෙයි. You know some people they are led by emotions. One day they are very happy, the other day were very sad. samahara aya onge hangim walin tamai palane wenne ek dawasaka innwa ithamathma udyogen satuten ilanga dawase you know one day they say I want to do this, the next day they say I don't want to do this. ek dawasak kiyena ane mata arade karanna ona kiyala ilanga dawase kiyena mata e de karanna awashya naha kiyala. emotional roller coaster. e hangim anuwa tamai onge jeevithaye mulumaninma palane wenne. But your spirit is the Lord's candle. Hallelujah. ඔබගේ ආත්මය තමයි දෙවියන් වහන්සේගේ පහන. Hallelujah. As you allow the Holy Spirit to work in you, he will show light. He will show you this is the way, walk in it. Do not turn to the left nor to the right. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ඉද දුන්නහම උන්වහන්සේ ඔබගේ ආලෝකය ඔබගේ මාර්ගය ආලෝකමත් කළා උන්වහන්සේ කියාවි ඔබට දකුණටවත් වමටවත් හැරෙන්නේ නැතුව උන්වහන්සේ දෙස පමනක්. You know I'm training myself even when I go on the road I ask which road to take Holy Spirit. You know should I go through Navala or should I go through Rajagiriya? මම පාරේ මාර්ගයේ ගමන් කරනකොට පවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන දෙයක් තමයි මම ඒ රාජගිරිය පැත්තෙන් යන්නද ස්වාමීනි නැත්නම් නාවල පැත්තෙන් යන්නද කියලා. The Holy Spirit speaking to you can save your life. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ආත්මයට කතා කරනකොට ඔබගේ ජීවිතය උනත් බේරා ගන්න පුළුවන්. Hallelujah. Shall we stand to our feet? Hallelujah. Be he led by the Holy Spirit. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට අනුව මඟ පෙන්වීම ලබා ගන්න. Hallelujah. Let's lift up our hands and pray in tongues right now. අපි අන්‍ය භාෂාවෙන් කතා කරමු. Come on, quickly. Come worship him. Lebo shikere bo santara. Lebo sikara ba santara laba. Rebo bo santara laba. Hallelujah. See, when you do what the Spirit of God tells you to do, ආත්මයන්න් වහන්සේ කියන දේ ඔබ කළාම, you will always make the right choices. ඔබ නිරන්තරයෙන්ම නිවැරදි තෝරා ගැනීම කරන්න යනවා. And you will always take the right direction. නිවැරදි දිශාව තුල ගමන් කරන්න යනවා. Always victorious. නිරන්තරයෙන්ම ජයග්‍රාහක. Irrespective of circumstances around you. වාතාවරණය කුමක් වුවත් ඔබවට. It doesn't matter which country you are in, what economic situation. මොන දේශයේ හිටියත් ඔබගේ ආර්ථිකය කුමක් වුවත් ඒ දේශයේ. If the Holy Spirit tells you. ශ්‍රද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන විට. You can depend on it. උන්වහන්සේ කෙරෙහි යැපෙන්න පුළුවන් ඔබට. You know the Holy Spirit told me to invite Pastor Andrew. And he gave me the vision for Bless Colombo. ශ්‍රද්ධාත්මයන් වහන්සේ මට කිව්වා ඒ පාස් ඇන්ඩ්‍රුට ආරාධනා කරන්න කියලා. ඒ Bless Colombo ඒ වැඩසටහන කරන්න දේව මෙහෙ කරන්න ශ්‍රද්ධාත්මයන් වහන්සේ මට මඟ පෙන්වුවා. You know when the dates were fixed and after some time some people not from our church some other pastors told me Pastor Roshan why have you fixed in these are raining days. මේ වැසි දවස් මේ වර්ෂා කාලේ මේ එලිමහන් රැස්වීමක් දාලා තියෙන්නේ. But I said the Holy Spirit told me to do it. Amen. මම කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ රැස්වීම මට මේ දවස්වල තියන්න කියලා කිව්වේ. In fact it didn't occur to my mind even that this is rainy days. මගේ මනසටවත් ආවෙ නැහැ මේවා වැසි දවස් කියලා. Because I knew in my spirit this is the day. This is how it's going to happen. මගේ ආත්මේ මම දැනගෙන හිටියා මේක තමයි දවස මේ ආකාරයෙන් තමයි සියලු කටයුතු සිද්ධවන්නේ. And the rest is history. Hallelujah. ඉතුරු ටික ඓතිහාසිකයි. Amen. This is how you should live. This is how Christians should live. කිතුනුවන් මේ ආකාරයෙන් තමයි ජීවත් විය යුත්තේ. No longer by opinions of man. By your own thinking. මනුෂ්‍යයාගේ අදහස් වලින්වත් ඔබගේම සිතීමෙන්වත් නොවේ. But by being led by the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව. Then your life is without struggles. එවිට ඔබගේ ජීවිතයේ ඒ පොරබැදීම් වලින් තොරයි. Hallelujah. Is that good? ඒ යහපත්ද? Let's lift our hands to heaven. අපි ස්වර්ගයේ වෙතට අපගේ දෑත් ඔසවමු. You know today is superhero cafe. Please go and support it. ඔබ ගිහිල්ලා ඔවුන්ට උපකාර කරන්න. Pastor Liz was working all day yesterday. And from early morning today with the children. ඊයේ දවසේ මුළු දවසේම අද උදෑසන සිට පාසලිස් බොහෝ බොහෝ වෙහෙස වෙලා වැඩ කරා සුපර් හීරෝ කැෆේ එක වෙනුවෙන්. And so many others have supported and please support it because this is for other children from other churches we want to the funds that we are raising is for you know less fortunate children. අපි අද දවසේ මේ කැෆේ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ බොහෝ අවශ්‍යතාවෙන් පෙළෙන දරුවන්ට මේ මුදල් උපයෝගී කරගනිමින් ඔවුන්ට ආශිර්වාදයක් වීමටයි. Amen. So let's lift our hands and thank the Lord today. අපි දෙවියන් වහන්සේට. Thank you for the Holy Spirit. අපගේ දෑත් ඔසවමින් ශුද්ධාත්මයන් වහන්සේට. You know, make up your mind to spend time with the Holy Spirit. ඔබගේ මනස ඔබ දැඩි තීරණයක් ගන්න ශුද්ධාත්මයන් වහන්සේ එක්ක කාලය ගත කරන්න. Talking to the Holy Spirit. උන්වහන්සේට ඔබ කතා කරන්න. Let's pray in tongues now. Let's pray in tongues. Zidabo shantar. Libo zikere bonzolo lobo ribobo.